नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदाति शरणयामि। साधु साधु साधु। පින්වත්නි අපි අද ඉගෙන ගන්නේ දීඝ නිකායට අයිති ඉතාම ලස්සන සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම මහා ගෝවින්ද සූත්‍රය. මහා ගෝවින්ද අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී මහා ගෝවින්ද නමින් ගත කරපු විශේෂ අවස්ථාවක් මේ සූත්‍රය සඳහන් වෙනවා. ඒ වගේම සඳහන් වෙනවා දිව්‍ය ලෝකයේ තවතිසාවේ දිව්‍ය ලෝකයේ දිවිවරුන් පිළිබඳව අපූර්ව විස්තරයක්. ඉතින් ඒ නිසා අපි බලමු මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතේ. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ. එදා රාත්‍රී බුදුරජාණන් වහන්සේ බැහැදකින්ට මුළු ගිජකුළු පව්ව ඒකාලෝක කරගෙන පංචසික කියන ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා පැමිණියා. කවුද පැමිණියේ? ඔව්, පංචසික කියන ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා. ඇවිදින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ස සිටගෙන මේ පංචසික ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට කියනවා, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, තවතිසා දෙවී ලෝකයේ, තවතිසා දෙව්ලොව යම්කිසි කතාබහක් ඇති වුණා බුදුරජාණන් වහන්සේ ගැන. මං ඒක කිව්වට කමක් නැද්ද කියලා ඇහුවා. ඉතින් ගෝ කමක් නැහැ කියන්න. ඊට පස්සේ කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, බොහෝ දිනකට කලින් මේක වුණේ පොය දවසක. පොය දවසක රාත්‍රී සියලුම දෙවිවරු, තවතිසා වැසි දෙවිවරු සුධර්මා කියන දිව්‍ය ස්වභාවයට රැස් වුණා. මොකද ඒ ස්වභාවේ නම සුධර්මා කියන දිව්‍ය ස්වභාවයට රැස් වුණා. ස්වාමිනී, මේ පිරිස රැස්ුනේ මෙහෙමයි. මේ පිරිස රැස්ුනේ සතරවරන් දෙවිවරුන් ප්‍රධාන කොටගෙන. කවුරු ප්‍රධාන කොටගෙනද? කියන ස්වාමිනී, මෙහෙමයි ඒගොල්ලෝ වාඩි වෙන්නේ. පෙර දිසාවට අධිපති දතරට්ඨ කියන දිව්‍ය රාජයා. දතරාෂ්ට දිව්‍ය රාජයා කොයි දිසාවටද අධිපති? පූර්ව දිසාවට, පෙර දිසාවට, නැගෙනහිර දිසාවට අධිපති දෙවියන් බටහිර දිසාවට මුහුණලා නැගෙනහිර දිසාව පැත්තේ වාඩි වුණා. ඊළඟට දකුණු දිසාවට අධිපති විරූල්හක, විරූඩ කියලා අපි කියන්නේ විරූල්හක දෙවියෝ උතුරු දිසාවට මුහුණලා දකුණු පැත්තේ වාඩි වුණා. බටහිර දිසාවට අධිගෘහිත දෙවියෝ තමයි විරූපක්ක, විරූපාක්ෂ. ඒ විරූපාක්ෂ කියන දෙවියෝ නැගෙනහිර දිසාවට මුහුණලා බටහිර පැත්තේ වාඩි වුණා. ඊළඟට උතුරු දිසාවට අධිපති දෙවියෝ වෛශ්‍රවණ, වෙසමුණි වෛශ්‍රවණ දෙවියෝ දකුණු පැත්තට මුහුණලා උතුරු දිශාවේ වාඩි වුණා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ තමයි බල සම්පන්න දෙවිවරු ඔක්කොම එයයි පිරිවරාගෙන වාඩි වෙන්නේ. ස්වාමීනි අපිට වාඩි වෙන්න තියෙන්නේ අන්තිමට කිව්වා. පංචසික දිවිපුත්‍රයා වාඩි වෙන්නේ අන්තිමට. මේ දෙවිවරු වාඩි වෙලා මේ ඒ දිව්‍ය රැස්වීමේදී හරි සතුටින් කතා බහට යෙදුනා. මෙන්න මෙහෙම දිබ්බා වතබෝ කාය පරිපූර්ණති භවත්නි. හරි ආශ්චර්යයක්, දිව්‍ය ලෝකෙ පිරිනවානේ, දිව්‍ය ලෝක පිරී යනවා. හායන්ති අසුර කාය භූත ලෝකේ පිරීගෙන යනවා. භූත ලෝකේ පිරීගෙන යනවා, දිව්‍ය ලෝකේ ඔව් වැඩිගෙන යනවා. දිව්‍යයන් අතර දිව්‍ය පිරිස හරි වේගෙන් වැඩි වෙනවා. මේක මහා හරි සන්තෝෂයට කාරණයක් නේ කියලා දිව්‍යවරු කතා වෙනවා. එතකොට මෙතනට ආවා. මෙතන දිව්‍ය සභාවේ මූලාසනයේ හිටියේ කවුද? සක් දෙවිඳු. කෙන ස්වාමීනි එතකොට සක්‍ර දේවේන්ද්‍රයා මේ දිව්‍යවරු ඔක්කොම දැන් අලුතින් දිව්‍යවරු උපදිනවා උපදිනවා උපදිනවා දැන් බහුල වශයෙන් දිව්‍ය ලෝකෙ පිරෙනවා. එතකොට මේ ගැන සතුටු වෙලා දිව්‍යවරුන්ගේ කතාවට සක්‍ර දෙවියෝ ගාථාවලින් මේ දෙවියන්ගේ ප්‍රකාශය අනුමෝදන් වුණා. කොහොමද? මෝදන්ති වත බොහෝ දේවා තාවතින්සා සහින්දක ඉන්ද්‍ර සහිත. ඉන්ද්‍ර කිව්වේ සක් දෙවිඳු. ඉන්ද්‍ර සහිත දෙවිවරු භවත්නි සැබැවින්ම සතුටටපත් වෙනවා. තථාගත නමස්සන්ත. ඒ අය තථාගතයන් වහන්සේට නමස්කාර කරනවා. ධම්මස්සච සුධම්මතං ධර්මයේ ඇති ආශ්චර්යයටත් නමස්කාර කරනවා. නවේ දේවී පස්සන්තා වන්නවන්ත යසස්සිනී. අලුතින් උපදින දෙවිවරු හරි ලස්සනයි. දැන් අලුතින් දිවි ලෝකෙට එන දෙවිවරු හරිම ලස්සනයි. යසස්සිනෝ ඒගොල්ලන්ගේ ගුණ හැමතැනම පැතිරෙනවා. ඒ අය ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? සුගතස්මින් බ්‍රහ්මචර්යං චරිත්වානයි දාගත්තේ ගෞතම බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරලයි එයාලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට ගෞතම බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරලා මනුස්ස ලෝකෙන් චුත වෙලා ඒගොල්ලෝ ගිහින් තියෙන්නේ කොහෙද? දෙවියන් අතරට. දැන් බලන්න ඉතින් අපි ඉස්සර අහපු දෙවියන්ට වඩා මේ වෙනස් නැද්ද? අපි ඉස්සර අහලා තිබුණේ කොහමද? දිව්‍ය ලෝකෙ ගිහින් වැඩක් නැහැ. ධර්මය ආબોධ කරන්න නම් මනුස්ස ලෝකෙම එන්න ඕනි. බොරු. අද අපි බොරු තමයි ඇහුවේ. ඊට පස්සේ එක්ක කියනවා දෙවියන් අතර ධර්මය ආબોධ කරන්න බෑ. දැන් බලන්න මේ බුද්ධ දේශනාව. දැන් බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇතුළත් මේ දේශනාව. එතකොට බලන්න මේ දේශනාව නම මොකද්ද? මහා ගෝවිඳ සූත්‍රයේ දීගණිකායේ තියෙන්නේ. තේ අඤ්ඤේ අතිරෝචಂತಿ වන්නේන යසසායුනා. එතකොට ඒ අනිත් දෙවිවරු අභිබවා රූප ලස්සනේ ඇති වෙලා කීර්තිය ඇති වෙලා මේ දෙවිවරු බබලනවා. ශාවකා බූරිපඤ්ඤස්ස. බූරිපඤ්ඤ කියන්නේ මහා ප්‍රඥාවන්ත. මහා ප්‍රඥාවන්තයන් වහන්සේගේ ශ්‍රාවකයෝ. කවුද එතකොට මේ ගිහිලා තියෙන්නේ? ඔව්, මහා ප්‍රඥාවන්තයාගේ ශ්‍රාවකයෝ කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. විශේෂූපගතයිද? ඒගොල්ලෝ නිකන් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ, විශේෂත්වයකට පත් වෙලා. මනුස්ස ලෝකෙදී විශේෂත්වයකට පත් වෙච්ච අය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉදන් දිස්වාන නන්දන්ති තාවතින්සා සහින්දක. මේ කාරණේ දැකලා ඉන්ද්‍ර සහිත දෙවිවරු හරියට සතුටු වෙනවා. තථාගතන් නමස්සන්ත. තථාගතයන් වහන්සේට වන්දනා කරනවා. ධම්මස්සච සුධම්මතං ධර්මයේති ආශ්චර්යයට වන්දනා කරනවා. ඉතින් ඊට පස්සේ සක් දෙවිඳු ඊට පස්සේ කියන ස්වාමීනි ඊට පස්සේ මේ සද්දෙවිඳු මේ කතාව මේ ගාථා ටික කිව්වහම දෙවිවරු තව තව සතුටු වුණා. සතුටු වෙලා කියන ඒකනේ නම් දිබ්බාවත බොහෝ කාය පරිපූර්ණති. ඒකනේ නම් මේ දිව්‍ය ලෝකෙ දැන් පිරීගෙන යනවා. හායන්ති අසුරා කාය භූත ලෝකෙ හිස් වේගෙන යනවා. ශාසනේ පිරිනකොට මොකද වෙන්නේ? භූත ලෝකෙ වැඩි වෙනවා. භූතේ වැඩි වෙනවා. දෙවියන් හිස් වෙනවා. දිව්‍ය ලෝකෙ හිස් වෙනවා. දැන් බලන්න, දැන් මනුස්සලෝ කඉන්න මිනිස්සුන්ට පින්කරලා දිවියන් අතර යන්නති අවස්ථාවත් මිනිසුන්ගේ නැත්තන් දැන් අවුරු දහස් ගන්නකින් දිවියලෝකට කෙනෙක් ගිහින් නැතිව ඇති. ඇයි කවුරුවත් ඒක ගැන දන්නේන බුද්ධ වචනි දන්නේ. එතකොට සක් දෙවිඳු අහනවානි දෙවිවරුන්ගෙන් පින්වත් දෙවිවරුනි ඔබ කැමතිදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුළ සැබෑ ලෙසම තියෙන ගුණ අටක් ගැන දැනගන්න. කවුද මේ අහන්නේ? සක් දෙවිඳු අහනවා ඔබ කැමතිද ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුළ සැබෑ ලෙසම තියෙන ගුණ අටක් දැනගන්න. එතකොට මේ සක් දෙවිඳු අනිත් දෙවිවරු මේ කවුද? ශාවකා බෝරි පඤ්ඤස්ස ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝනේ. ශ්‍රාවකයෝ කල්පනා කරන්නේ තමන්තුල බුදුගුණ ඇති කරගන්න නෙමෙයි. ඒක කරන්න බෑ කවදාවත්. දැන් අපිට බුදුගුණ ඇති කරගන්න බෑ. ඇයි? බුදුරජාණන් වහන්සේ බුදුගුණ ඇති කරගත්තේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරුන්දම් පුරල මහා පුරුෂ ලක්ෂණ ඇතුව මනුස්ස ලෝකෙ ඉපදිලා ඊළඟට තුසිත දිවි ලෝකෙ සිටිදී දෙවිවරු ආරාධනා කළා මනුස්ස ලෝකෙ ඉපදිලා ඊළඟට සම්බුත් ඥානෙන් ආර්ය සත්‍ය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අපි මේ ඔහේ ඇවිද යන අය. එතන අපට එකම අවස්ථාව තියෙන මොකද්ද? ශ්‍රාවකෙක් වෙන්න විතරයි. එතන ශ්‍රාවකෙක් වෙන්න හදන කෙනා ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ ගුණ ඇති කරගන්න හැදුවොත් ඒක බොරු කතාවක්. බුදු කෙනෙකුගේ බුදු ගුණ එකක්වත් අපට ඇති කරගන්න බෑ. එතකොට නමුත් බුදුරජාණන් වහන්සේ යම් අරහත්වයක් සාක්ෂාත් කළාද ඒ අරහත්වේ ශ්‍රාවකයෝ සාක්ෂාත් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ දවසක් ඇහුවනේ, මහණෙනි මේ තථාගතයන් වහන්සේ දුක අවබෝධ කරලා අරහත්ත්වයට පත් වුණා, ශ්‍රාවකෙත් දුක අවබෝධ කරලා අරහත්ත්වයට පත් වුණා, වෙනස මොකද්ද කියලා ඇහුවා. අනේ ස්වාමීනි වෙනස කියා දෙන්න කිව්වා. ඉතින් කිව්වා වෙනස තමයි තථාගතයන් වහන්සේ අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා කවුරුත් නොපැවසු මාර්ගයේ පවසනවා. එතකොට අසංජාතස්ස මග්ගස සංජනේතා කවුරුත් උපදවා නොදුන්න මාර්ගයේ උපදවා දුන්නා. මග්ගඤ්ඤු මග්ග කෝවිදු මාර්ගයේ මැනවින් දන්න මාර්ගයේ මැනවින් ඒ සුවිසේ සත්‍යයට ලෝකේ කාටවත් ලං වෙන්න බෑ. ඒ ශ්‍රාවකයා නීතමානි. ශ්‍රාවකයා බලන්නේ ශ්‍රාවකෙක් හැටියට කරන්න පුළුවන් දේවල්. දැන් බලන්න එතකොට මේ දෙවිවරු කවුද? ශ්‍රාවකයෝ. ඊරවස කියනවා මේ තථාගතයන් වහන්සේගේ ගුණ අහන්න ඔබ කැමතිද කියලා අහනවා. එතකොට අර දෙවිවරු ඔක්කොම කියනවා අනේ පින්වත් දෙවිඳ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අට, ඒ කියන්නේ දැන් මේ සක්‍ර දෙවියෝ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කීයකට හදාගෙන තියෙනවද? අටක් සිහි කරන්න. අපි හරි ආසයි කියනවා ඒක අහන්න. එන්න ගුණ අහගන්න කිව්වා කියලා කියනවා මේ දෙවිවරුනි, මේ ලෝකේ එකම එක්කෙනෙක් පහළ වුණා බොහෝ ජනයාට හිතසුව පිණිස, බොහෝ ජනයාගේ සැපේ පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, ලෝකයාට යහපත පිණිස, බොහෝ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස. ඒ එකම එක්කෙනා තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. මෙවැනි ශාස්ත්‍රූවරයෙක්, ඒ කියන්නේ මේ ලෝකයාට මෙතරම් හිතානුකම්පී, මෙතරම් අනුකම්පා කරන, මෙතරම් ඇත්ත පෙන්නලා දීලා ලෝකයාගේ යහපත සලසන කෙනෙක් ගැන අපි අතීතේනම් දන්නේ නැහැ. වර්තමානෙත් බුදුරජාණන් වහන්සේ ඇර වෙන කෙනෙක් ගැන දන්නේ නැහැ. මේක තමයි අපි දුටු උන්වහන්සේගේ පළමු වෙන්නේ ගුණේ. දැන් බලන්න මේ දෙවිවරු කොච්චර බුද්ධිමත්ද කියලා. ඊළඟට කියනවා මේ දෙවිවරුනි, බුදුරජාන් වහන්සේගේ ධර්මය මනාකොට දේශන ලද්දක්. ඒ කියන්නේ උන්වහන්සේ ධර්මය දේශනා කළේ මනාකොට, මුල මෙදාග පිරිසිදු ලෙස අර්ථ සහිත පැහැදිලි වචන වලින් යුක්ත නිවන් මඟ. කියන ඒ ධර්මය සම්දික්කයි, අකාලිකයි, එහිපස්සිකයි, ඕපනායිකයි. ඔව් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන ගුණෙන් යුක්තයි. මෙවැනි තමා තුළට පමුණුවා ගත යුතු, ගත හැකි ධර්මයක් දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ නමක් අතීතයේ සිටිය බවක් අපි දන්නේ. වර්තමානයේ තෙවැනි කෙනෙක් වෙන ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. වෙන කෙනෙක් නැහැ, මේ බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ ගැන අපි පැහැදීමෙන් ඉන්නවා කියලා කවුද මේ කිව්වේ? සක්‍රදිවියෝ කිව්වා දිවි සභාවට. ඊට පස්සේ කියනවා පින්වත් දෙවිවරුනි ඒ භාග්‍යතුන් වහන්සේ තමයි ලෝකයාට කුසල් කියලා දුන්නේ මෙන්න මේවා කුසල් මෙන්න මේවා අකුසල් මෙන්න මේවා වැරදි මෙන්න මේවා හරි මේක පුරුදු කරන්න පුරුදු කළ යුතුයි මෙය පුරුදු නොකළ යුතුයි මෙය හීන වූ දෙයක් මෙය උසස් වූ දෙයක් මේ වගේ මෙය පිරිහී යන දෙයක් මෙය දියුණු වී යන දෙයක් මෙවැනි ආකාරයට බුදුරජාණන් වහන්සේ මේ හොඳ නරක යහපත අයහපත කුසල් අකුසල් හරි වැරදි සේවනයේ කළ යුතු දේ සේවනයේ නොකළ යුතු දේ කියා දුන්නද මෙවැනි ආකාරයට කියා දීපු ශාස්ත්‍රූරේක් අතීතේ නම් හිටිය බවක් අපි දන්නේ නැහැ වර්තමානයේ වෙන කෙනෙක් ඉන්නවද කියලා අපි දන්නේ උන්වහන්සේ අර වෙන කෙනෙක් නෑ ඒ නිසා ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ මේ ගුණය අපි දකිනවා කියලා සක්දිවිඳු දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට කිව්වා ඊට පස්සේ කියනවා සක්දිවිඳු දෙවිවරුනි මෙන්න මේකයි හතරවෙනි කාරණේ ඒ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට නිවන් මඟ දේශනා කළා නිවන් මඟ මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳට ගැළපිලා යනවා ඒකේ ප්‍රතිඵලයත් එක්ක මොකද්ද ප්‍රතිඵලය නිවන එතකොට නිවනයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මනාකොට ගැළපිලා යනවා මේක කොහොම ගැළපෙනවද යත් ගංගා නදී ජලයයි යමුනා නදී ජලයයි එකට එක්ුණා වගේ ගංගා නදියේ ජලයයි යමුනා නදියේ ජලයයි එකට එක්ුණාට පස්සේ දෙකේම තියෙන එකම මිහිරක් ඒ වගේ තමයි කියන භාග්‍යතුන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කළා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉතා හොඳින් ගැළපෙනවා ඒ අමා මහ නිවනට මේ නිසා මේ ආකාරයට උතුම් නිවන නිවන් මගත් මනාකොට ගැළපෙන ආයුරින් දේශනා කරපු වෙන ශාස්ත්‍රූරෙක් අතීතයේ අපිට හිටි බවක් පේන්නේ නැහැ. වර්තමානයේ වෙන ශාස්ත්‍රූරෙක් ඉන්නවා කියලා අපට පේන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ හැරුණු කොට. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ තුල තියෙන විශේෂ ගුණයක්. ඊට පස්සේ ආනන්ද දෙවිවරුනි ඔබ දන්නවාද ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ පස්වෙනි කරුණ කියනවා ඒ තමයි ඒ ශාස්ත්‍රුන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ ඉන්නවා මේ ශ්‍රාවකයන්ගෙන් මගඵලලාභී ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි ශ්‍රාවකයෝ ඉන්නවා සීක ඒ ශ්‍රාවකයෝ කවුද සීක සීක කිව්වේ හික්මෙන මාර්ගයේ හික්මෙන ශ්‍රාවකයෝ ඉන්නවා මාර්ගයේ හික්මිලා අවසන් වූ ශ්‍රාවකයෝ ඉන්නවා අසීක ඒ කවුද රහතන් වහන්සේලා ඉතින් මේ මාර්ගයේ වඩන ශ්‍රාවකයෝ මාර්ගයේ වඩලා අවසන් වූ රහතන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ ඇසුරින් වාසය කරනවා මේ ඇසුරේ වාසය කරද්දී බුදුරජාණන් වහන්සේ ඒ පිරිස සමග පවා එක් නොවි හිතින් හුදකලාව ඉන්නවා හිතින් හුදකලාව ඉන්නවා ඒ නිමනටම සිත යොමු කරගෙන ඉන්නවා මෙන්න මේ සුවිශේෂී බව ශාස්ත්‍රූවරයෙක් තුල තියෙන මේ විශේෂ බව ඒ කියන්නේ මට මෙහෙම ගෝලෙ ඉන්න මගේ ගෝලෙ අසවල් කීකේ ඒවට ඇලෙන්නේ නැතුව ඒ පිරිස මැද්දි පවා උන්වහන්සේ නිවනට යොමු කරගෙන සිතින් සුදකලාව වාසය කරනවා මෙවැනි ආකාරයේ ශාස්ත්‍රූවරයෙක් අතීතයේ සිටිය බවක් අපිට පේන්නේ වර්තමානයේ බුදුරජාණන් වහන්සේ හැර එබඳු වෙන කෙනෙක් සිටින බවක් අපට පේන්නේ ඒක අපි දකින පස්වෙනි ගුණය කිව්වා ඊට පස්සේ සක්දිවිඳු කියනවා දැන් බලන්න දෙවිවරුනි අපගේ භාග්‍යතුන් වහන්සේට පුදුම විදියට ලාභ සත්කාර ලැබෙනවා කීර්ති ප්‍රශංසා ලැබෙනවා දෙවි මිනිසුන් උන්වහන්සේට හරි කැමතියි उन्नहांसे नमुत में सीलु दे निशा किसी माँ कार्य के टू उन्नहांसे एक किसी वकिंग मत तूने ने उन्नहांसे में की तीन उन्नहांसे आहार गाने जीवत्तियों पे निशा पामनाई ती मेवनिया कारी सास्त्र उन्नहांसे नमक आती ते सिटी बावक आप ही दान नहीं किन आप इटे पेन नहीं किन हमें किन्हें काती ते हितिया केला विलंगटे वार्तमानी में अपगे बुद्धराजानं वहाँ से ये सामकल है कि किन्हें कापटे पेन है इटे पासे केनो आमे देवीवरुंटे देवीवरुनी ये भागी तुन वहाँ से यमक किएनवाद उन्हाँ से एक माय करानी यमक करनवाद उन्हाँ से एक पमनाई कियानी में वगे कियन दे करन करन दे क्यों ना दम्मानु दम्म प्रतिपदाव तुलाइन शास्त्रों नुहान से नमक अतीत हिती बावं कपटे पेने निने वार्तमाने उन्हाँ से हरुनु कोटे विनकिने किन्वा केला आपटे पेने इतिहानी सा में सत्त्वनि गुने आपी दाकिनो विलंगडे पेशना करनुवा साक देविंदु आर देविरुंटे पिंगा देविरुनी ये भाग्य बुद्धराजान वहाँ से दाहम दिशाने सेकेन तुरवाई दाहम दिशाने सेकेन तुरवाई उन्हाँ से के किसी में देश ना को उन्हाँ से लोक के गैन किए ना दिव्य लोक के गैन किए ना ब्राह्मण लोक के गैन किए ना निवन मग के गैन किए ना कार्म विपाक के गैन किए ना कार्म के गैन किए ना मैं किसी एक अग्न उन्हाँ से मैं सहम दिया मैं किया नहीं उन्हाँ से निवन मग किए ना ये निवन मग किया नहीं किसी में सक्याक नहीं तो मैं निश्चय कलेशर निवन मग किए ना निश्चय कलेशर दाहम किए ना विन शास्त्रों वाले ज्ञान है आपड़ हितागण बे आती थी हमें क्या निक हित याद किया लापड़ पिने निने वर्तमाने उन्हाँ से हरुन मैं मकिवा हमें देवीवरु को महासंतोषे कटे पत्तिलाए देवरु गोसा करने गाता समाहरु अने पिंगवत देवीवरुनी मेवनी सम्मा संबुद्धराजानं वाहन सेला अड़ुगाने हातर नमकवत लोके टे ओना हातर नमकवत पहाले उनो मैं लोके टे धर्मदेशना करने बहुकलक देवी मिनिसुंटे हितसुपिनिस पावती वि यदि कोटे थावो देवी उरु कोटे साक्यान निगत्ता अनेपिंगा देवी उन्हें हातर नमक नेतत कमक ने आडुगाने ने तुन नमक क्वात मे लोकी वैदसितियोत मे लोके आटे बहु कलक हितसुपिनी से पावती भी बहु देवी उरुंट बहु मिनिसुंट यहाँ पते पिनी से पावती भी यदि कोटे थावो देवी उरु कोटे साक्यान वा अनेपिंगा देवी उन्हें मैं लोके आठ बहुकाल हितसुव पिनिस सेपे पिनिस यहाँ पत पिनिस एक उपकारी वे भी इतुटे साक्षी उनके ना पिंगन देवरुनी उपवर्दी उपदानी ने तथागत अनुहान सेलागी आश्चर्य अद्भुत गुण है इततागत आरहात सम्मा संबुद्धराजान अनुहान से नमक लोक दाहती पहलविन्नी एक की नहीं विकाउद किया नहीं साक्र देवियों की नौ देवियों रंट की नौ लोक दाहती बुद्ध रजान नौ से ल पहलवे ने एक का नाम आयें इतने ये निशा बुद्ध रजान नौ से के नौ पर मिन्न मेहम किया न किया नौ आहु वत्मारिसा सुदेवा अप्पा बाधु अप्पा तंको चिरंग दीग मद्दानंतित्ते ये तदस्स भावजन हिताय भावजन सुखाय लोकानुकंपाय अत्ता अहो वत मारिसा असो भगवा पिंगन देवरुनि मेहम कियन्न कियनवा एकांते में भाग्यवत अरहत सम्मा संबुद्धराजानन वहन्से अप्पा बादु ऐ कियन्नी अल्पा बादे अतिव अप्पा तंको निरोगीव चिरं दीर्घमद्दानं तिट्ठेय बहु कालक वैद सिटिन सेक नाम एय एकांतेम भोजनयाट हितसु पिनिस भोजनयाट सपे पिनिस लोकेट अनुकंपा पिनिस देव मिनिसुंट हितसु पिनिस पावतीवि कियला एहेम कियन्न किव्वा बुद्धराजानन वहन्से गैन एतकोट मे देवुरु संतोष वेला ईट पस्से एगोल्लन्गे දිව්‍ය සභාවේ තිබිච්ච රාජකාරී සාකච්ඡා කළා. මෙහෙම සාකච්ඡා කරලා සතරවරන් දෙවිවරුන්ට ඒ වැඩ කටයුතු පවරාගෙන ඊට පස්සේ දෙවිවරු තම තමන්ගේ ආසනවල වාඩි වෙලා හිටියේ තවම පිටත්ුනේ නැහැ. මේ වෙලාවේ උතුරු දිශාවෙන් ඈතින් එළියක් පේන්න ගත්තා. පේන ගත්තා සක්‍ර දිව්‍ය කියනවා අන්න බලන්න දෙවිවරුනේ උතුරු දිශාවෙන් එළියක් පේනවා. මේ එළිය බලන ඔය එළිය බලවත්. මේ එළිය උදාරයි. ඒ එළියේ ආකාරයන්ව මම ඔබට කියන්නම් මේ කවුද වඩින්නේ කියලා. ඒ වඩින්නේ බ්‍රහ්මරාජයා. කියන ඔය වඩින්නේ බ්‍රහ්මරාජයා. එතන දෙවිවරු සන්තෝෂ වුණා බොහොම හොඳයි. අපි මේ එළියෙන් වඩින මේ දෙවියන් බ්‍රහ්මරාජයාව දැකලම යන්නේ කොහොඳයි කියලා. ඊට පස්සේ කියනවා අර පංචසික බුදුරජාණන් වහන්සේට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ වැඩියේ සනං කුමාර කියන බ්‍රහ්මරාජයා ස්වාමීනි මේ බ්‍රහ්ම ලෝකේ තවතිසාය දෙවිවරුන්ට පේන්නේ තවතිසා දෙවිවරුන්ගේ පෙනීම එච්චර දුර නැහැ සනං කුමාර බ්‍රහ්මරාජයා වඩිද්දි එතුමා ගොරෝසු ආත්මයක් මවා ගන්නවා. ඒ කියන්නේ අර දෙවිවරුන්ට පේන විදියට. එතකොට ස්වාමීනි මේ ගොරෝසු ආත්මයක් මැව්වත් අර දිව්‍ය පිරිස අතර එතුමාව කැපිලා පේනවා. ඒක හරියට මිනිස්සුන්ගේ මැද්දේ රත්තරන් රූපයක් තිබ්බා වගේ කියනවා. එතකොට මිනිස්සුන්ගේ මැද්දෙන් රන් රුවක් තිබ්බොත් අර සියලු මිනිස්සු අභිබව රත්තරන් රූපේ බබලනෝ. ඒ වගේ මේ සනං කුමාර බ්‍රහ්මරාජයා තවතිසාවට වැඩියාම තවතිසාවේ සියලු දෙවිවරු අභිබව ඒ සනං කුමාර බ්‍රහ්මරාජයා බබලනවා. එතකොට ස්වාමීනි අනිත් දෙවිවරු ඔක්කොම ආසනවල වාඩි වෙලා වැඳ ගන්නවා. ආසනවල වාඩි වෙලා වැඳගෙන ඉන්නවා. එතකොට ඊට පස්සේ ස්වාමීනි සමහර අවස්ථාවල මේ බ්‍රහ්මරාජයා ඇවිල්ලා දෙවිවරුන්ගේ ආසනවල වාඩි වෙනවා. ඒ වාඩි වුණාට පස්සේ දෙවියන්ට ඇතිවෙන සතුට නිම්ම නෑ. ස්වාමීනි ඒක රාජකුමාරයෙකුට ඔටුනු පැලඳුව වගේ කියනවා. රාජකුමාරයෙකුට ඔටුනු පැලඳුවාම ඇතිවෙන සන්තෝෂි වගේ නිම්ම නැති සතුටක් මේ දෙවියන්ට ඇති වෙනවා. ඊට පස්සේ සනං කුමාර බ්‍රහ්මරාජයා තවතිසා දිවි ලෝකෙට දැන් ඇවිල්ලා තාම පහළ වෙලා ඉන්නේ ආලෝකෙන්. තාම පිරිසට පේන්නේ නැහැ. දැන් මේ ආලෝකෙන් හඬක් ඇහෙනවා. ඒ දෙවියා ගාථාව කියනවා. පේන්නේ නැහැ දැන් කවුද? හඬරුව පේන්නේ නැහැ. ගාථාව කියනවා. මෝදන්ති වත බෝ දේවා. තාවතින්සා සහින්දකා. සක්දෙවුදු සහිත දෙවිවරු බොහෝ සතුටු වෙනවා. තථාගතං නමස්සන්තා ධම්මස්සච සුදම්මතං තථාගතයන් වහන්සේට වන්දනා කරමින් ධර්මත්වයට වන්දනා කරමින් සතුටු වෙනවා. නවී දේවී පස්සන්තු වන්නවන්ති අසස්සින අලුතින් පහළ වෙච්ච දෙවිවරු හරීම ලස්සනයි. ගුණධාමී යුක්තයි. සුගතස්මින් බ්‍රහ්මචර්යං චරිත්වාන ඉදාගතේ. මේ ඇය ඇවිල්ලා තියෙන්නේ මනුෂ්‍ය ලෝකෙන්. භාග්‍ය බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ධර්මයේ හැසිරිලා ශ්‍රාවකයෝ. තේ අඤ්ඤී අතිරෝ චන්ති වන්නේන යස සායුනා. ඒ අය සියලු දෙවිවරු අභිබව ඔව් අලංකාරයෙන් රූප ස්වභාවයෙන් බබලනවා. ඒ අය කවුද? ශ්‍රාවකා භූරිපඤ්ඤස්ස මහා ප්‍රඥන් වහන්සේගේ ශ්‍රාවකයෝ. විශේෂූපගතයිද විශේෂත්වයට පත් වෙලයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේක දැකලා තමයි මේ දෙවිවරු සන්තෝෂ වෙන්නේ. මෙහෙම සනං කුමාර බ්‍රහ්මරාජයා ගාථා කියද්දි දෙවිවරුන්ට හරි සතුට හිතුණා. මොකද හැම දෙවිවරුම හඳුනාගත්තා ඒ හඬට කියනවා බ්‍රහ්මස්වරය කියලා. ඒ බ්‍රහ්මස්වරය අටංග සමන්නාගතං. අංග 8කින් යුක්තයි. ඒ බ්‍රහ්මස්වරය විස්සට්ටු හොඳ පැහැදිලිව උච්චාරණය වෙනවා. අර්ථය කියවෙනවා. විඤ්ඤයෝ ඒ බ්‍රහ්මස්වරය කරුණු වටහා දීමට උදව් කරනවා. මංජු ඒ ස්වරය මිහිරි. සවණියෝ ඒ ශ්‍රවණේ අහනකට ඒ දෙවියන්ගේ සවන් යුග ඒ හඬට ඇදී යනවා. බින්දු ඒ හඬ කැටි වෙනවා. අවිසාරි විසිරෙන්නේ. ගම්භීරෝ ගැඹුරුයි. නින්නාදී රැවදෙනවා. මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත හඬකින් තමයි සනං කුමාර බ්‍රහ්මරාජයා අපට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපට කතා කළේ ඉවෙනි හඬකින්. ඊට පස්සේ දිවුරු වැඳගෙන බ්‍රහ්මරාජයාට කියනවා සාදු සාදු මහා බ්‍රහ්මයේ මහා බ්‍රහ්මයේ ඉතා යහපත් අපි මේ කාරණාව ගැන හරි සතුටි. ඒ වගේම අපිට දැන් මේ වෙලාවේ මේ ශක්දිවිඳු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අට ගුණයක් ගුණ අටක් අපට කියා දුන්නා. අපි මේ ඒකත් අහලා සතුටු වී සිටිය වෙලාවේ තමයි ඔබ වහන්සේ වැඩියේ. එතකොට සනං කුමාර බ්‍රහ්මරාජා ශක්දිවිඳු ඇමතුවා. කියන ස්වාමීනි ශක්දිවිඳු ඇමතලා කියනවා අනේ දෙවියනි ශක්දිවිඳුනි මමත් ආසයි ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ අට ඔබෙන් අහන්න. ඉතින් මේ ශක්දිවිඳු බොහෝම සන්තෝෂයට පත් වෙලා ඒ ගුණ අට ආයමත් කියලා දුන්නා. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් බොහෝ ධනයාට බොහෝ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස වාසය කළ බව. ඒ බඳු කෙනෙක් ශක්දිවිඳු කියනවා ඒ බඳු කෙනෙක් මං දකින්නේ අතීත හිටියා කියලා. ඒ බඳු කෙනෙක් වර්තමාන මේ ලෝකේ ඉන්නවා කියලා මං දකින්නේ කියනවා බුදුරජාණන් වහන්සේ හැර. ඊළඟට කියනවා උන්වහන්සේ දේශනා කරපු ධර්මය ඔව් මනාකොට දේශනා කරපු එකක් අකාලික ඒ පස්සික ඕපනායක පච්චත්තං වේදිතබ්බෝ වෙන්නු. මේ ඕපනායක ධර්මය මෙවැනි ආකාරයට ඕපනායක කිව්වේ තමා තුළට පමුණුවාගෙන සැප ලබන ධර්මය මෙවැනි දෙයක් මේ ලෝකයට කියා දීපු වෙන කෙනෙක් අතීතේ නම් හිටි බවක් පෙනෙන්නේ නැහැ. වර්තමානයේ බුදුරජුන් හැරුණකොට වෙන කෙනෙක් නැහැ. ඊළඟට කියනවා මේ බුදුරජාණන් වහන්සේ ඔව් කුසල කුසල් හොඳ නරක යහපත අයහපත හරි වැරදි කළ යුතු දේ නොකළ යුතු දේ මේ පෙන්නපු විදිය ලෝකේ වෙන කිසිම කෙනෙක් අතීතේවත් හිටිය බවක් පේන්නේ නැහැ. වර්තමානෙත් පිටි බව පේන්නේ නැහැ කියනවා. ඒ නිසා උන්වහන්සේගේ මේ ගුණ අපි දකිනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරපු නිවන් මඟ හොඳට ගැළපෙලා යනවා කිව්වා. නිවනට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳට ගැළපෙලා යනවා නිවනට. ඒකක් වගේද ගංගා නදියේ වතුරයි යමුනා නදියේ ජලයයි එකට එක්ුණා වගේ. ඉතින් මෙවැනි ආකාරයට නිවනයි නිවන් මගයි මනරම් අයුරින් කියා දුන්නු මෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් ගැන. අතීතවත් හිටිබක් අපට පේන්නේ වර්තමානයේ උන්වහන්සේ අරනකොට වෙන කෙනෙක් නැහැ කියනවා. ඊට පස්සේ කියන උන්වහන්සේට හිටිය ශ්‍රාවකයෝ සීක අසීක මේ ශ්‍රාවක උන්වහන්සේ පිරිවරා ගන්න. උන්වහන්සේ මේ ශ්‍රාවක පිරිස් දහස් ගණන් සමග චාරිකාවේ වඩිනවා. ඒ ශ්‍රාවක පිරිස සමග එකට ඉන්නවා. ඒ ශ්‍රාවක පිරිස ඇවිල්ලා උපස්ථාන කරනවා. නමුත් උන්වහන්සේකට ඇලෙන්නේ නැතු හුදෙකලා ඉන්නවා. මේ සුවිශේෂී බව වෙන ශාස්ත්‍රූරයෙකුගේ තිබ්බ බවක් අතීතයේ එහෙම කෙනෙක් ගැන අපිට පේන්නේ නැහැ. වර්තමානයේත් උන්වහන්සේ හැරුණකොට වෙන කෙනෙක් පේන්නේ නැහැ. උන්වහන්සේට පුදුම විදියට ලාභ ලැබුණා. හැබැයි ඒ කිසිම දෙයකින් උන්වහන්සේ මත්ුනේ නැහැ. උන්වහන්සේ යමක් කිව්වද ඒකයි කළේ. යමක් කළාද ඒකයි කිව්වේ. උන්වහන්සේ ලෝකේට ධර්මයේ නිවන් මඟ යහපත යථාර්ථය පෙන්වා දුන්නේ සැක ඇතුව නෙමේ නිසකව. නිසක බවට පත්ව. ඒ නිසක බව උන්වහන්සේගේ හැම වචනයකම තියෙනවා. මේක තමයි උන්වහන්සේ තුළ අපි දැකපු විශේෂ ගුණේ. ඉතින් අතීතේවත් එහෙම කෙනෙක් සිටි බවක් අපි දකින්නේ. වර්තමානයේ එහෙම කෙනෙක් උන්වහන්සේ හැර ඉන්නවා කියලා දකින්නේ. මෙහෙම කිව්වහම බොහෝ සතුට වුණා. කවුද? සනං කුමාර බ්‍රහ්මරාජා සන්තෝෂ වෙලා ඒක අහලා අර එළිය නැති වෙලා ඔන්න ගුරු ස්වාත්ම භාවයක් මවාගත්තා. ලස්සන දිව්‍ය කුමාරයෙක්. පංචසික ඔළුවේ උඩට ජටා පහක් බැඳලා තියෙනවා. ජටා පහක් උඩට බැඳගත්තු ලස්සන දිව්‍ය කුමාරයෙකුගේ වේශයෙන් තමයි දැන් මේ ඉන්නේ. ඊටපස්සේ මේ දිව්‍ය සභාවේ ආසනයකට එන්නේ නැතුව අහසි වැඩ හිටියා පළගබ් බැඳගෙන ආසෙ ඉඳලා කියනවා එහෙනම් පින්වත් දෙවිවරුනි අහන්න ඔබ සීලු දිනා ඒ බුදුරජාන් වහන්සේව සරණ ගියපු අය ඒ ධර්මයේ හැසිරීලා සැප ලබන අය ඒ වගේ මේ බුදුරජාන් වහන්සේගේ ගුණ දකින අය දෙවිවරුනි උන්වහන්සේ මෙතරම් මහා ප්‍රඥාවන්ත වුණේ අද ඊයේ නෙවෙයි බොහෝ කලක් උන්වහන්සේ ප්‍රඥාවෙන්මයි වාසය කළේ ඒක අහන්න කැමතිද කියලා අහන උන්වහන්සේගේ අතීත ජීවිතේ කැමතියි කියනවා කියනවා මේ එහෙනම් අහන්න කියනවා ඔන්න දැන් සනං කුමාර බ්‍රහ්මරාජයා තෞතිසා වාසී දෙවියන්ට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිත කතාවක් කියලා දෙනවා කියනවා මේ දෙවිවරුනි මනුස්ස ලෝකේ හිටියා දිසම්පති කියලා රජ කෙනෙක් මේ රජුරවන්ට හිටියා ගෝවින්ද කියලා පුරෝහිත බ්‍රාහ්මණේ කවුද හිටිය රජුරවන්ට ගෝවින්ද එතකොට මේ දිසම්පති කියන රජුරවන්ට හිටියා පුතෙක් ඒ පුතාගේ නම රේණු මොකද මේ පුතාගේ නම රේණු ගෝවින්ද පුරෝහිත බ්‍රාහ්මණයට හිටියා පුතෙක් ඒ පුතාගේ නම ජෝතිපාල කියනවා ඉතින් පින්වත් දෙවිවරුනි මේ මනුස්ස ලෝකේ හිටපු අර රජුරුවන්ගේ පුතා කවුද යාගේ නම රේණු කුමාරයා පුරෝහිත බ්‍රාහ්මණයාගේ පුතා ජෝතිපාල කුමාරයා කියන්නේ මේ දෙන්නට හිටියා යහළු 6 දෙනෙක් මේ එතකොට මේ 8 දෙනයි මේ 8 දෙනා තමයි හැමතිස්සෙම එකට සෙල්ලම් කරන්නේ එකට ඉගෙන ගන්න එකට යන්නේ ඉන්නේ එකට ජීවත් වෙන්නේ කලක් ගත වෙද්දී අර දිසම්පත කියන රජුරවන්ට පුරෝහිතකම් කරපු ජෝතිපාලගේ පියා කවුද ගෝවින්ද බ්‍රාහ්මණයා මැරුණා ගෝවින්ද බ්‍රාහ්මණයා මැරුණට පස්සේ සුජම්පති රජුරුව හඩන්න පටන් ගත්තා හඩන්න පටන් ගත්තා අනේ මං දැන් රාජකෘත්‍ය කරලා හමාරයි මොකද මගේ මේ සෑම කටයුත්තක්ම සොයා බැලුවේ ගෝවින්ද බ්‍රාහ්මණයා මේ නිසා දැන් මං අසරණුනා දැන් මං මොකද කරන්නේ එතකොට අර රේණු කියන කුමාරයා රජුරුවන් වහන්සේ ළඟට එනවා තමන්ගේ කවුද පියා අයලා කියන පී රජුරුවන් වහන්සේ ඇයි ඔබ වහන්සේ ඔය තරම්ම හඬන්නේ කියන අනේ පුත් කුමර මට මේ කිසිය දෙයක් දැන් කරගන්න බෑ කියන පී රජුරුවන් වහන්සේ බාවින්න එපා මේ ගෝවින්ද බ්‍රාහ්මණයාගේ පුතා මගේ මිත්‍රයෙක් එයාගේ නම ජෝතිපාල හරි ප්‍රඥාවන්තයි පීරජිරුන් වහන්සේ ඔබ වහන්සේ දන්නේ නැ මේ රාජ්‍ය පාලනයට උපදෙස් දුන්නේ ගෝවින්ද පුරෝහිත බ්‍රාහ්මණ වගේ පෙවුනට පිටිපස්සේ හිටියේ පුතා මේ ජෝතිපාල කියන මේ පුතා තමයි තාත්තට කිව්වේ පියතුමනි මෙහෙම කරන්න කිකි ඒ උපදෙස් තමයි ඔබතුමාට ලැබුණේ එතකොට කියන අනේ පුත් කුමර එහෙනම් ඒ ජෝතිපාලට එන්න කියන්න අපිට අනුශාසනා කරන්න ඊට පස්සේ මොන ජෝතිපාල කුමාරයව තරුණයාව රාජමාලිගාවට ගෙන්නවා ඊට පස්සේ කියනවා මේ පින්වත් දෙවිවරුනි රාජමාලිකාවට ගෙන්නුවට පස්සේ රජුරුව කියනවා පින්වත් ජෝතිපාල මානවකේ අපට ඔබ පියා කරපු ආකාරයෙන්ම අනුශාසනා කරන්න පුරෝහිත බ්‍රාහ්මණ තනතුර ගන්න මං කැමතියි ඔබ පුරෝහිත බ්‍රාහ්මණ තනතුරින් අභිෂේක කරන්න. එතකොට මේක අනේ මේක ප්‍රතික්ෂේප කරන්න එපා. එතකොට දෝතිපාල කියන අර පුතා ඒක ප්‍රතික්ෂේප කළේ නැහැ. පිළිගත්තා. කවුද මේ ජෝතිපාල කියන්නේ? අපමහ බෝසතාණන් වහන්සේ. බෝසත්තුරු ගැන මං අධ්‍යයනය කළා. බෝසත්තුරු උපදින්නේ ඉන්දියාව විතරයි. අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ඉන්දියාව විතරයි. පසේබුදුරු පහළ වෙන්නේ ඉන්දියාව විතරයි. සියලුම ජාතක කතාවල බෝසත්තුරු පහළ වෙලා තියෙන්නේ ඉන්දියාව විතරයි. එතකොට අනිත් ඕනම කෙනෙකුට ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්. ශ්‍රාවකත්වයක් විතරක් හිමි කරගන්න පුළුවන්. ඒක අපිට තේරෙන්නේ එක්තරා විශේෂත්වයක්. ඉතින් අර ජෝතිපාල මානවකයා දිසම්පති රජතුමාගේ ආරාධනෙ පිළිගත්තා. දැන් ඉතින් ඔන්න අර රජුරුවන්ට දැන් අනුශාසනා කරනවා. කවුද දැන් අනුශාසනා කරන්නේ? ජෝතිපාල බ්‍රාහ්මණයා. තමන්ගේ පියාගේ තනතුරු ලැබුණා. දැන් රජුරුවන්ට කොයිතරම් උසස් සම්දමෙන් අනුශාසනා කරනවද කියන්නේ පියා කරපු දේත් කරනවා, පියා නොකරපු ශ්‍රේෂ්ඨ දේවලුත් කරනවා. මෙහෙම මෙයාගේ අනුශාසනා ලබන්න ලබන්න සම්පූර්ණම රාජධානිය සුඛිත සුඛිත මුදිත වුණා. එතකොට මිනිස්සු කියන්න ගත්ත මේ ජෝතිපාල මානවකයාගේ ගුණ කදම්බය මහා ගෝවින්දු මතුබෝ බ්‍රාහ්මණෝ. අර ජෝතිපාලකින් නම නැති වෙලා ගියා. ඊට පස්සේ ජනයා එතුමාව හඳුන්වන්න ගත්තා. ඒ කාන්තින්ම මේ බ්‍රාහ්මණයා මහා ගෝවින්ද මහා ගෝවින්ද කියන නම ව්‍යවහාරයට ආවා. ඊට පස්සේ දැන් මහා ගෝවින්දට ඔබට මතකද මම කිව්වා මේ කණ්ඩායම ඔක්කොම කී දෙනෙක්ද ඉන්නේ? 8 දෙනා. රේණු කුමාරයයි, ඔව් දැන් මහා ගෝවින්ද බ්‍රාහ්මණයයි යාළුවෝ 6 දෙනයි. මේ යාළුවෝ 6 දෙනා ළඟට ගියා මේ මහා ගෝවින්ද බ්‍රාහ්මණයා. ගිහිල්ලා යාළුවන්ට කියනවා, මිත්‍රවරුනි දැන් බලන්න දිසම්පති රජතුමා දුරවල. මේ රජතුමාගේ ජීවිතේ වැඩිකල් නෑ. ඊට පස්සේ රජකමට එන්නේ ඔව් අපේ මිත්‍රයා. කවුද? රේණු කුමාරයා. රේණු කුමාර රජකමට ආවට පස්සේ අපි මේ රාජ්‍යයේ කොටස් වලට බෙදමු. බෙදලා ඔබ එක එක කෙනා එක එක කොටස බාර ගන්න. බාරගෙන අපි කොහොම මේ පාලනය ධාර්මිකව කරගෙන යන් කියලා. ඊට පස්සේ මේ යාළුව 6 දෙනා රේණු කුමාරය හම්බෙන්න ගියා. රේණු කුමාරයට කියනවා, කුමාරය දැන් ඔබේ පියා දුරවලයි. ඔබේ පියාගේ මරණය ඉක්මනට සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණාන් පස්සේ මේ ඔබ කැමතිද මේ රාජ්‍යයේ අපි 6 දෙනාටත් කොටස් 6ක් බෙදලා දෙන්න? අපි ඔක්කොම එකම අනුශාසනාවක් යටතේ පාලනය කරන්න කැමතියි. එතකොට රේණු කුමාරයා කියනවා, පින්වත් මිත්‍රවරුනි මං ඇත්තටම ඔබට ඒක කළ දෙනවා. මොන කලක් ගියාම දිසම්පති කියන රජුරෝ අභාවයට පත් වුණා. එතකොට මේ රජුරුවන්ගේ කලුරිය කිරීමෙන් පස්සේ රජකමට පත් වුණා රේණු කුමාරයා. දැන් උන්න රේණු රජතුමා රජකමට පත් වෙලා දැන් ඉතින් උත්සව පවත්වනවා, සම්භාෂණ පවත්වනවා. දැන් එහෙම යනකොට මහා ගෝවින්ද බ්‍රාහ්මණයා කල්පනා කළා, දැන් මේ රජතුමා මේ ප්‍රීති උත්සව පවත්වමින් ඉන්නවා, දැන් අර පරණ සිද්ධියේ මතක නෑ කියලා මහා ගෝවින්ද බ්‍රාහ්මණතුමා අර යාළුවා 6 දෙනා ගෙන්නවා. ගෙන්නලා කිව්වා, දැන් මෙහෙමයි, දැන් රජ වෙලා ඉන්නේ, දැන් ගිහිල්ලා කියන්න අපි මේ ප්‍රදේශය කොටස් කළා, මේ අපි පාලනය කරමු කියලා. දැන් මේ රජතුමා හම්බ වෙන්න ගියා මේ යාළුවෝ. ගිහිල්ලා කියා හිටියා භවත් රේණු රජතුමනි, අපි ඔබ වහන්සේගේ යහළුව 6 දෙනා. ඔබට මතකද ඔබ කුමාර අවදියේ රජකම ලැබෙන්න කලින් අපි ඔක්කොම කතිකාවතක් කරගත්තා මේ රාජ්‍යයේ? ඔව්, අපි 6 දෙනාට කොටස් 6ක් දෙනවායි, අපි ඔක්කොම එකට මේක පාලනය කරනවා කියලා මතකද කියලා ඇහුවා. එතකොට රේණු කුමාරයා කියන, ඔව් මට මතකයි, මං එහෙම කිව්වා. ඉතින් කවුද මේක කොටස් වලට බෙදන්නේ කියලා අහනවා. කාටද මේ වැඩේ කරන්න පුළුවන්? දැන් බලන්න කියන මේකේ උතුරු පැත්තෙන් පළල් කියනවා, දකුණු පැත්තට වෙන්න පුංචි කියනවා. මේක හරියට මේ ගැල්මුවක් වගේ කියනවා. කොහොමද මේක මේ බෙදන්නේ? එතකොට අර යාළුව කියනවා, මේක කවුද වෙන බෙදන්නේ? කාටද පුළුවන් මේක කරන්න පුළුවන්? එක්කිනාටයි කියනවා. මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට මේක කරන්න පුළුවන් කියනවා. ඊට පස්සේ කියනවා, එහෙනම් මහා ගෝවින්ද බ්‍රාහ්මණයට එන්න කියන්න. මහා ගෝවින්ද බ්‍රාහ්මණය ගෙන්නවා. ගෙන්නුවට පස්සේ කියනවා, පින්වත් බ්‍රාහ්මණය, මේ මහා පෘථිවිය ඔබට පුළුවන්ද මේක බෙදන්න, මේ 6 දිනකට කොටස් ලබා දෙන්න පුළුවන් කියලා. ඒ ඉන්දියාව එදා මේ මහා ගෝවින්ද පුරෝහිත බ්‍රාහ්මණතුමා අප මහ බෝසතාණන් වහන්සේ රටවල් 7කට බෙදුවා. රටවල් 7කට බෙදුවා. ඒ බෙදුපු ආකාරය තියෙනවා. එතකොට මහා ගෝවින්ද බ්‍රාහ්මණයා කලිඟු රට කියලා කොටසක් බෙදුවා. බෙදලා දන්තපුරේ ඒකේ අගනුවර කළා. ඊළඟට අස්සක කියන රට බෙදලා ඒකේ අගනුවර කළා පෝතන කියන නගරය. ඊළඟට අවන්ති කියන රට හදලා මහිස්සතිය කියලා අගනුවරක් බිහි කළා. සෝවීර කියන රට හදලා රෝරුක කියලා අගනුවරක් බිහි කළා. විදේහ කියන රට හදලා මිථිලා කියලා අගනුවරක් බිහි කළා. අංග කියන රටේ චම්පා කියලා අගනුවරක් බිහි කළා. කසී රට බාරණසි කියන අගනුවර බිහි කළා. එතකොට රටවල් කීයද ඔක්කොම එතකොට? ඔව්. මේ රටවල් හතේ අර කසී රටේ බරණැස අගනුවර කරගත්තු මහරජයේ දුන්න රේණු රජුරන්. අනිත් ඒවා බෙදුන යාළුව හත් දෙනා තමයි සත්තබූ, බ්‍රහ්මදත්ත, වෙස්සබූ, බරත, රේණු දතරට්ඨ. එතකොට මේ යාළුව හය දෙනයි. සත්තබූ, බ්‍රහ්මදත්ත, වෙස්සබූ, බරත, රේණු දතරට්ඨ. එතකොට මේ යාළුව හය දෙනයි රේණු රජුරෝයි. ඉතින් මේ අය ආර යාළු හය දෙනා කල්පනා කළා දැන් අපිටත් උවමනයි පුරෝහිත බ්‍රාහ්මණයන් කියලා කැඳවලා කියන බවත් ගෝවින්දේනි රේණු රජුරුවන්ගේ ඉතාම ප්‍රියමනාප සහායක කෙනා ඔබතුමා. අපේ ඉතාම ප්‍රියමනාප සහායක කෙනාත් ඔබතුමා. ඒ නිසා ඔබතුමාම අපේ රාජ්‍යවලට අනුශාසනා කරන්න. දැන් එතකොට මේ මහා බෝසතාණන් වහන්සේ මේක රාජ්‍ය හතකට හදලා අනුශාසනා කරනවා. මේකට නම වැටුණා සප්ත භාරත කියලා. එතකොට මේ සප්ත භාරත කියන නම ඉස්සෙල්ලාම ඉන්දියාවට දාලා තියෙන කවුද? මහා බෝසතාණන් වහන්සේ. ඊට පස්සේ අපමහා බෝසතාණන් වහන්සේ පුරෝහිත බ්‍රාහ්මණ තනතුරු දරලා මොනතරම් යහපත් රාජ්‍ය අනුශාසනාවක් කළාද කියන්නේ මේ රාජ්‍ය සම්පූර්ණයෙන්ම යහපත් වුණා. සොරබිය නැති වෙලා ගියා. දුර්භික්ෂ නැති වෙලා ගියා. ඊළඟට ආපදා අතුරුආන්තර නැති වෙලා ගියා. සතුරු කරදර නැති වෙලා ගියා. ඊට පස්සේ සාමාන්‍ය මිනිස්සු අතර මහා කතාබහක් ඇති වුණා ගෝවින්ද මහා ගෝවින්ද බ්‍රාහ්මණයා ගැන. මේ මහා ගෝවින්ද බ්‍රාහ්මණයා පුදුම කෙනෙක්. මේ සුළුපටු කෙනෙක් නෙවෙයි. මේ මහා ගෝවින්ද බ්‍රාහ්මණයා මහා බ්‍රහ්මයාව දකිනවා. මහා බ්‍රහ්මයා සමග කතාබස් කරනවා. මහා බ්‍රහ්මයා සමග යාළු මිත්‍රකම් පවත්වනවා කියලා මේ වගේ මහා කතාවක් පැතුරුණා. පැතුරුණාට පස්සේ දවසක් මේ මහා ගෝවින්ද බ්‍රාහ්මණයා කල්පනා කරනවා, හරි වැඩි දැන් මං ගැන මිනිස්සු මේ විදිහට කතා වෙනවා. කොහොමද කතා වෙන්නේ? මහා බ්‍රහ්මයා මං හඳුරනවලු, මා සමග කතාබස් කරනවලු, මට උපදෙස් දෙනවලු. නමුත් මම තාම මහා බ්‍රහ්මයාව දැකලත් නැහැ, අඳුනන්නෙත් නැහැ, කතා කොල්ලෙත් නැහැ. ඉතින් මෙහෙම එකේ දැන් මම මොකද කරන්න කියලා දැන් කල්පනා කරලා ඊට පස්සේ හිතුවා නෑ මේ මෙහෙම එකේ මම අහලා තියෙනවා, මට අපිට උගන්වලා තියෙනවා මේ වයසක වැඩිහිටි බ්‍රාහ්මණවරු 4 මාසයක් කරුණා භාවනාව වැඩුවොත් මහා බ්‍රහ්මයා මුණ ගැහෙනවා කියලා. මන් දැන් කරන්න ඕනේ ඒක. දැන් මෙතුමා කල්පනා කළා. කල්පනා කළා රජුරුව ළඟට ගියා. රජුරුව ළඟට ගිහිල්ලා කියනවා, රජතුමනි මම මෙන්න මෙහෙම අහලා තියෙනවා, මේ මිනිස්සු මට හරියට කියනවා මම මහා බ්‍රහ්මයා සමග යාළුකම් පවත්වනවා, කතා කරනවා, දන්නවා, හඳුනනවා, උපදෙස් ගන්නවා කියලා. අනේ මං තාම දැක්කෙත් නෑ, කතා කළෙත් නෑ, උපදෙස් ගත්තෙත් නෑ, මම දන්නෙත් නෑ. හැබැයි මං අහලා තියෙනවා කරුණා භාවනාව මාස 4ක් හොඳට වැඩුවොත් මහා බ්‍රහ්මයා මුණ ගැහෙනවා කියලා. ඉතින් මම දැන් කැමති ඒ කටයුත්ත කරන්න. මට කවුරු හරි කැම ටිකක් ගේන කෙනෙක් කියවන්න, මං හුදිකලාව ඉන්න කැමති. ඊට පස්සේ අර යාළු 6 දිනක් රජවරු 6 දිනේ ඒ රජවරු 6 දිනා ගාවට ගිහිල්ලත් කිව්වා මට මෙන්න මෙහෙම දැන් මං ගැන කතාවක් පැතිරෙන, මම මහා බ්‍රහ්මයා අසුරු කරනවා කියලා. ඉතින් ඒ නිසා මම කැමති ඇත්තරම මේ උන්වහන්සේව දකින්න, කතාබස් කරන්න. හැබැයි මං අහලා තියෙනවා ඒක කරන්න පුළුවන් වෙන්නේ 4 මාසයක් කරුණා භාවනාව කළොත්. කරුණා භාවනාව කියන්නේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, ඒ කියන්නේ නිවන් දකිත්වා. ඒ භාවනාව මොකද්ද? කරුණා භාවනාව. කරුණා භාවනාව කළොත් හරි කියලා. ඊට පස්සේ ඒගොල්ලොත් කිව්වා බොහොම හොඳයි, අපිත් කැමතියි ඒකට කියලා. ඊට පස්සේ ඒ ගෝවින්ද බ්‍රාහ්මණයා උගන්නනවා 700ක් බ්‍රාහ්මණ කුමාරවරුන්ට. වේදේ උගන්වනවා. ඊට පස්සේ කිව්වා මේ ඒගොල්ලන්ටත් කිව්වා මට දැන් 4 මාසයකට නිවාඩු වුණේ මම මුකුත් කරන්නේ නැහැ. මට මෙන්න මෙහෙම අහලා තියෙනවා මම මේ මහා බ්‍රහ්මයා මුණ ගැහිනවා කියලා. මං ඒක කරන්න මං 4 මාසයක් කරුණා භාවනාව කරන්න ඕනේ මං මුකුත් කරන්නේ නැහැ. මට කවුරුහරි කැම ටිකක් ගෙනත් දෙන්න මම මේ කියන්නේ ආවේ. අර සියලු දෙනාත් මොකද උනේ? කැමති වුණා. ඊට පස්සේ ගෝවින්ද බ්‍රාහ්මණය ගෙදර ගියා. උපස්ථාන කරන්න ඉන්නවා බිරිඳවරුන් 40ක්. ඒ කාලේ. ඉතින් ඒ 40 දෙනාම රැස් කළා කිව්වා පින්වතීනි මං ගැන මෙන්න මෙහෙම පැතිරිලා තියෙන මම මහා බ්‍රහ්මණත් එක්ක සාකච්ඡා කරනවා ඒ කතාබස් කරන උපදේශ ගන්නවා කියලා. හැබැයි මං එහෙම දෙයක් මම තාම එහෙම අත්දැකීමක් නැහැ. හැබැයි මං අහලා තියෙනවා කරුණා භාවනාව 4 මාසයක් කළොත් මේ අත්දැකීම ලබන්න පුළුවන් කියලා. මං දැන් ඒකට ලෑස්ති. මාත් එක්ක කිසිම කතාබහක් කරන්න එපා මේ කාලේ. මට මුකුත් කියන්න එන්න එපා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මට කෑම සපේන එක්කෙනා විතරයි මගේ ළඟට එන්නේ. හොඳයි කිව්වා. ඊට පස්සේ දැන් මහගෝවින්ද බ්‍රාහ්මණතුමා 4 මාසයක් කරුණා භාවනාව කරනවා. 4 මාසයක් කරුණා භාවනාව වඩලා දැන් උන 4 මාසය ගෙවුණා. කවුරුත් නැහැ. 4 මාසෙ ගෙවුනට පස්සේ කල්පනා කරනවා අනිත් දැන් මම මාස 4ක් තිස්සේ කරුණා භාවනාව කරනවා. දැන් එක දිගට මම සමාධියක් වැඩුවා. කරුණා භාවනාව. නමුත් කො මම මේ මහා බ්‍රහ්මයාට මට පේන්නේ නැහනේ. මං දකින්නේ නැහනේ. මං සාකච්ඡා කරන්නේ නැහනේ. මොකද්ද මේ මට උනේ කියලා දුකටපත් වෙනකොට කියනවා අර සනං කුමාර බ්‍රහ්මරාජයා කියනවා. එතකොට පින්න දෙවිවරුනේ මේ සනං කුමාර බ්‍රහ්මරාජයා දැනගත්තා මහා ගෝවින්ද බ්‍රාහ්මණයා මේ කල්පනා කරන විදිය දැකලා මොකද කළේ? බ්‍රහ්ම ලෝකයෙන් බඹලොවෙන් අතුරුදහන් වෙලා මහා ගෝවින්ද බ්‍රාහ්මණයා ඉස්සරහා පහළ වුණා. පහළ වෙච්ච ගමන් මහා ගෝවින්ද බ්‍රාහ්මණය බය වුණා. එයි මේ බලාපොරොත්තු වුණාට මේ කවදාවත් එහෙම කෙනෙක් දැකලා නැහැ. එහෙම සම්බන්ධයක් නැහැ. බය වුණා. තැතිගත්තා. ඇගේ මවි කෙලින් වුණා. ඊට පස්සේ මේ කිසිදා නොදකපු රූපි දැකලා මේ බොහොම ගරුසරි වැතුව අහනවා කවුද මේ මහා ගෝවින්ද බ්‍රාහ්මණේ අර රූපෙන් අහනවා නිදුකාන්නේ ඔබ හරීම ලස්සනයි. ඔබ හරි සෝභමානයි. නමුත් අපි දන්නේ නැහැ ඔබ කවුදයි කියලා. අපි ඔබව දැනගන්නේ කොහොමද? එතකොට කියනවා පින්වත මට කියන්නේ සනං කුමාර බ්‍රහ්මරාජයා කියලා. මාව සියලුම දෙවිවරු හොඳට දන්නවා. එතකොට කියනවා මේ අනේ මේ පින්වතානනි, එතකොට මම අපේ බෝසතාණන් වහන්සේ කියනවා මේ මෙතන මම මේ කරුණා භාවනාව කරද්දී ඔබ වහන්සේ වෙනේ මම හැමදාම මෙතන පෑන් එකක්, පළතුරු, ගිතෙල් ආදී මේ වෙනුවෙන් පිළියෙල කළා. මම දන්නේ නැහැ. මේ පිළිගන්න ආසේක්වා. එතකොට කියනවා මම කැමතියි මම පිළිගන්නවා කියලා. ඊට පස්සේ අහනවා එතකොට සනං කුමාර බ්‍රහ්මරාජයා අර මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට කියන බ්‍රාහ්මණය මම ඔබට අවස්ථාවක් දෙන්නම් ප්‍රශ්න අහන්න. මෙලෝ ජීවිතේ සැපවත් වෙන කරුණ නම් අහන්න කැමති, ඒක අහන්න. පරලෝ සැපවත් වෙන කරුණ නම් අහන්න, ඒක අහන්න කියලා. වර්තමානයේ බඹෙක් ඇවිල්ලා ඇහුවොත් ඔය දෙකෙන් මොකක් ඉල්ලයිද? පරලෝ අතාරිනවා. මෙලෝ මොනවා දුන්නත් මදිනේ. නේ මොනවා දුන්නත් මදි. හැමදේම මෙලෝ මෙලෝ මෙලෝ. එතකොට මෙයා නිශ්ශබ්දලා හිටිය ටිකක් වෙලා කවුද? ගෝවින්ද මහා ගෝවින්ද බ්‍රාහ්මණය නිශ්ශබ්දලා කියනවා. කල්පනා කරනවා දැන් මේ මං දැන් මහා බ්‍රහ්මයා මං දැක්කා. දැන් මාත් එක්ක කතා කරලා දැන් මගෙන් අහනවා මෙලෝ ජීවිතයේ සැප ලබන දේද අහන්න කැමති? පරලෝ සැප ලබන දේද? මෙලෝ ජීවිතය ගැන කියනවා. මෙලෝ ජීවිතය ගැන මං ඉතින් ඕන තරම් දන්නවා. මෙලෝ ජීවිතයේ සැප ලැබෙන ආකාරය මං ඕන තරම් කියලා දීලා තියෙනවා. ඒක අපි දන්නවා. හැබැයි අපි දන්නේ නැත්තේ පරලෝ ජීවිතයේ සැප ලැබෙන ආකාරය ගැන. ඒ නිසා මං අහන්න ඕනේ පරලෝ ජීවිතයේ සැප ලබන්න කොහොමද? ඉතින් කියනවා මේ පින්වත් සනං කුමාර බ්‍රහ්මරාජයේ මට සැක තියෙන්නේ පරලෝ ජීවිතය ගැන. ඒ නිසා මොන විදියට පුහුණු කළා, මොන විදියට හික්මිලා පුරුදු කරොත්ද මේ නොමැරින ලෝව දැන් දන්නේනේ නොමැරින ලෝව වන බ්‍රහ්ම ලෝකෙට ඉන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් ගෝවින්ද මහගෝවින්ද බ්‍රාහ්මණයාගේට ආසාව තියෙන කොහේ උපදින්නද? බ්‍රහ්ම ලෝකෙ උපදින්න. බ්‍රහ්ම ලෝකෙ උපදින්න පුළුවන් වෙන්නේ කොහොම කළොත්ද? ඊට පස්සේ කියනවා උත්තර දෙනවා සනං කුමාර බ්‍රහ්ම රාජා හිට්වා මමත්තං මනුජේසු බ්‍රහ්මේ බ්‍රාහ්මණය මිනිසුන් අතර තියෙන මමත්‍රි අතෑරලා ඒකෝදි භූතෝ තනි වෙලා කරුණාදි මුත්තෝ කරුණා භාවනාව වඩලා නිරාම ගන්ධෝ පිළිගඳ දුරු කළා විරතෝ මේතුනස්මා මෛතුනෙන් වෙන් වෙලා එත්ත ඨිතෝ ඔන්න ඔතන ඉන්න එත්තච සික්කමානෝ ඔතන හික්මෙන්න පප්පෝති මච්චෝ එහෙම කෙනා මරුණට පස්සේ අමතම් බ්‍රහ්මලෝකං නොමැරෙන්න බඹලු වෙනවා. ඊරස මෙයා කියනවා කවුද? මහගෝවින්ද බ්‍රාහ්මණයා කියනවා භවත මට තේරෙනවා මේ මමත්‍රි අතරින් කියන්නේ මොකද්ද කියලා. කියන මමත්‍රි අතරින් කියලා කියන්නේ මේ භෝග සම්පත් මේ හරක බාන වතු පිටි මේ යාන වාහන අඹ දරුවෝ සේනා මේවා ආතරින් එකයි. ඒක මට තේරෙනවා. ඒ කියන්නේ මේ පැවිදි වෙන්න කියලා මේ කියන්නේ. ඒක මට තේරෙනවා මමත්‍රි අතරින්. ඒකෝදි භූතෝ කියන එක මට තේරෙනවා. මේ කියන්නේ තනියම ඉන්න කියලයි. ඒකත් මට තේරෙනවා. කරුණාදි මුත්තෝ කියන එකත් මට තේරෙනවා. මේ කියන්නේ දස දිසාවට කරුණා භාවනාව වඩන්න කියන එක. ඒකත් මට තේරෙනවා. හැබැයි මට එකක් තේරෙන්නේ නැහැ කියලා. පිළිගඳ නැතුව ඉන්න. පිළිගඳ නැතුව ඉන්න කියන එක මට තේරෙන්නේ නැහැ. මෛතුණීන් වැළකීලා ඉන්න කියන එකත් මට තේරෙනවා. පිළිගඳ නැති වෙලා ඉන්නවා කියන එක තේරෙන්නේ අනේ මට මේක කියා දෙන්න කිව්වා. මොකද මට තේරෙනවා කිව්වා මෙන්න මෙහෙම එකක් තේරෙනවා මේ පිළිගඳ කියන දේ යම් ගඳක් මේ සත්වයාගෙන් පිළිගඳක් පහහනේ වෙනවාද ඒ ක්‍රූරත්වය නිසා තමයි බෝවය අපායට යන්නේ. ඊට පස්සේ කියනවා එහෙනම් කියලා කියනවා මේ කවුද මේ සනං කුමාර බ්‍රහ්මරාජා උත්තර දෙනවා දැනගන්න එහෙනම් පිළිගඳ කෝධෝ ක්‍රෝධ කිරීම මෝස වජ්ජං බොරු කීම පචහැලීම නිකති වංචාව පිළිගඳ මේවා හාල්මස්ස නෙමෙයි කෝධෝ ක්‍රෝධ කිරීම මෝස වජ්ජං බොරු කීම නිකති වංචාව දොබ්බෝ දුෂ්ටකම මිත්‍රද්‍රෝහිකම කදරියතා ලෝභය අතිමානෝ අහංකාරකම උසුයියා ඊර්ෂ්‍යාව ඉච්ඡා ආශාව ලාමක ආශාව විවිච්ඡා මසුරුකම පරහේතන අනුන් පෙළීම ලෝභෝ ලෝභය දෝසෝ දේශය මදු මත්වීම මෝහෝ මුලාව මෙන්න මේවයි පිළිගඳ. මෙන්න මේවට මේ පිළිගඳ ඉවත් කරගන්න බැරි වෙච්ච අය නිමුත බ්‍රහ්මලෝක අපායක බඹලොවේ ගමන වැහිලා ඒගොල්ලෝ යන්නේ අපායටයි. ඊට පස්සේ මෙහෙම කියලා සනං කුමාර බ්‍රහ්මරාජයා කියනවා ගෝවින්ද බ්‍රාහ්මණය දැන් ඔබ දැනගන්න ඔබට සුදුසු කාලේ ඇවිල්ලා දැන් බලන්න මේ බෝසත් වරුන්ට අනුග්‍රහ ලැබෙන ආකාරය. දැන් බෝසත් කියන්නේ මේ අපි දැන් මේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගැනයි බෝසත් අවදී ගැන මේ කියන්නේ. ඔබ දන්නවද මේ ඈත භාගයේ එක බෝසත් කෙනෙක් පහළ වුණා ඉන්දියාවේ අම්බෙඩ්කාර්තුමා. ඊට පස්සේ බෝසත් වරු ගැන තොරතුරක් නැහැ. එතකොට දැන් මේක අහලා දැන් ඔන්න දැන් 4 මාසෙ ඉවර වුණා. දැන් මහගෝවින්ද බ්‍රාහ්මණයා යනවා රේණු කියන රජුරුව ළඟට. ගිහිල්ලා කියනවා රජතුමනි මේ පුරෝහිත තනතුරට වෙන කවුරු හරි හොයාගන්න. මම දැන් තීරණය කළා පැවිදි වෙන්න. මොකද හේතුව මේ මට ඕනේ මේ පිළිගඳ නැති කරගන්න. ඉතින් මේක ගිහි ජීවිතේ ගත කරගෙන කරන්න අමාරුයි මට. මම ඒ නිසා තීරණය කළා පැවිදි වෙන්න ඕනේ කියලා. ඉතින් රජුරෝ කියනවා ඔබට අර වස්තුව දෙන්නම් මේ වස්තුව දෙන්නම් ඔබ ඉන්න කියනවා කියනවා අහන්නේ. ඊට පස්සේ කියනවා මම මෙහෙම තීරණය කළා. ඊට පස්සේ රජුරෝ මෙහෙම කියනවා එහෙනම් මේ බවත් ගෝවින්දයන් මේ ජීවිතය අත්හැරලා පැවිදි වෙනවා නම් මේ ශ්‍රේෂ්ඨ දෙයක් ඔය හොයන්නේ. එහෙනම් මමත් එනවා. කවුද මේ කියන්නේ? රේණු රජුරෝ කියනවා. එහෙනම් මමත් එනවා. ඔබ අපට අනුශාසනා කරන්න. ඒ අනුශාසනාව පිළිහිටලා ඔබ යනවා නම් යම් ලෝකයකට අපිත් එතෙන්ට එනවා. ඊට පස්සේ අර යාළුවෝ හය දිනා ගාවට ගියා. රජවරු හය දිනා ගාවට ගිහලා ඒගොල්ලන්ට කිව්වා. ඒගොල්ලන්ට කිව්වහම කියනවා ඒගොල්ලෝ රජවරුනු දන්නේ නැහැ රජවරුනේ. ඒගොල්ලෝ කියනවා මේ නුයික් ආකාරයෙන් කිව්වා අනේ ඔක හිතන්න එපා. අපි මේක කරගෙන යමු. දැන් හොඳට මේක රාජ්‍ය කටයුතු කරගෙන යනවා. ඔබ කලින් විදිහට මම මේ අනුගම නෑ නෑ මට බෑ. මම මේ තීරණේ අරන් ඉන්නේ. මම පැවිදි වෙනවාම. ඊට පස්සේ යාළුවා හය දිනා කල්පනා කරනවා මේ බ්‍රාහ්මණය කියලා කියන්නේ ස්ත්‍රී ලෝලිය අය. එනිසා අපි මෙයාට තව ස්ත්‍රීන් ටිකක් දෙන්න කතා කරමු කියලා කියනවා මහගෝවිඳ බ්‍රාහ්මණය. අපි ළඟ ඉන්නව හරිම ලස්සන කාන්තාවෝ. අපි ඒගොල්ලන්ව දෙන්නම් ඔබට උපස්ථාන කරන්න. ඔබේ පායේ තෙල් ගල්වන්න, ඔබේ කුහිස පීරන්න, ඔබේ මෝණිය අඳුන් ගන්න අපි ඒගොල්ලන් පත් කරන්නම් ඉන්න කියනවා. එතකොට කියනවා බවත්දි මට 40ක්ම ඉන්නවා. ඒ 40 බිරින්දෑවරුන්වත් අතෑරලයි මම මේ ඉන්නේ. මගේ මම ඒ නිසා මමද හිත හදාගෙන ඉවරයි මම දැන් පැවිදි වෙන්න යනවා. ඊට පස්සේ අර රජවරුන් 6 දෙනා කියනවා ඔබ තීරණය කරා නම් ඉබඳු එකක් මේක විශේෂ එකක්. එහෙනම් අපිත් දිනවා. ඊට පස්සේ කියනවා මේක මේ පුතජන කෙනෙකුට කරන්න ලේසි වැඩක් නෙමෙයි. නමුත් ඉතින් අපි මේ කරනවා. හැබැයි අපි මේ වැඩ කටයුතු සමාප්ත කරලා ඉන්නම් තව අවුරුදු 7කින් යන් අපිත් දිනවා කිව්වා. බෑ 7ක් බෑ කිව්වා. දැන් ආයේ කතා කරලා ඊට පස්සේ ඔන්න සති දෙකකට බැස්සුවා. ඊට පස්සේ කිව්වා මහගෝවිඳ බ්‍රාහ්මණය කෝ සති දෙකක් බෑ කිව්වා. එහෙනම් සතියක් ඉන්න අපි අපේ දරුවන්ට බෑනවරුන්ට මේ රාජ්‍ය පවරලා අපි ඉන්නම්. සතියක් කමක් නෑ කිව්වා. ඊට පස්සේ මහගෝවිඳ බ්‍රාහ්මණයා උගන්වගන්න කියන්නේ 700ක් ඒගොල්ලන්ට කිව්වා. දැන් මම පැවිදි වෙන තීරණය කළා. මම ඕගොල්ලෝ වෙන ගුරුවරයෙක්ව හොයාගන්න. ඉතින් ඒගොල්ලොත් නොඑක් කරුණ කිව්වා. ඒකට මේ එයාලට බැරි වුණා මේ කරුණ කියලා ඉවර කරන්න. ඊට පස්සේ කැමතුණා මොකද මෙයාට මේ මහා ගෝවිඳ බ්‍රාහ්මණයට උපදෙස් දීලා තියෙන්නේ කවුද? බ්‍රහ්ම ලෝකෙන් ආපු කෙනෙන්නේ. ඉතින් ඒ නිසා පිට එහෙනම් ඔබ වහන්සේ තම සමග පැවිදි වෙනවා. ඊට පස්සේ මහා ගෝවිඳ බ්‍රාහ්මණයා ගියා තමන්ගේ ගෙදර. ගිහිල්ලා බිරින්දෑ 40 දෙනා එකතු කළා. එකතු කළා කිව්වා භවතීනි මම තීරණය කළා මේ ඔක්කොම අත්හැරලා දාලා පැවිදි වෙන්න. ඔබ ආපහු ගෙදර යන්න කැමතියි ඉන්නවනම් ගෙදර යන්න. වෙන ස්වාමියෙකුට සමග විවාහ කරලා දෙන්න කැමතියි ඉන්නවනම් ඒක කියන්න. මං ඊ හැමදේම කළා දෙන්නම්. එතකොට මේ බිරින්දෑවරු 40 දෙනාම කියනවා ඥාතින් පතනවනම් අපට නෑදෑයා ඔබමයි. ස්වාමියා පතනවනම් අපේ ස්වාමියා ඔබමයි. ඒ නිසා ඔබතුමා ගිහි ගෙදර අතාරිනවනම් අපි ගිහි ගෙදර දෙන්නම කොටද අපිත් වෙනවා. දැන් එතකොට මහා ගෝවිඳ බ්‍රාහ්මණය ඒ දවස් 7 ඇතුළත සියලු දෙනා මේ කටයුතු ඉවර කළා. මහා ගෝවිඳ බ්‍රාහ්මණය රේණු රජතුමා අර ප්‍රාදේශීය රජවරු 6 දෙනා 700ක් ශිෂ්‍යයෝ 40ක් බිරින්දැවරු මේ සියලු දෙනාම පැවිදි වුණා. හරි පුදුමයි නේ මේ ඉන්දියාවේ සිද්ධ වෙන දේවල්. සියලු දෙනාම පැවිදි වුණා. පැවිදි වෙලා ඉන්නේ මහා පිරිස් සමග. දැන් යන්නේ මහා පිරිස් සමග තමයි චාරිකාවේ යනවා. දැන් ගම්නියම් ගංගොල චාරිකාවේ යනවා. යම් කිසි ප්‍රදේශයකට යනකොට ඒ ප්‍රදේශයට නිකන් සක්‍ති රජෙක් ආවා වගේ දෙවි කෙනෙක් ආවාගේ තමයි සියලු දෙනාම මහා ගෝවිඳ බ්‍රාහ්මණයව පිළිගන්නේ. මේ බුද්ධ ශාසනය නැති කාලේ මේ සිද්ධි මේ කියන්නේ. එතකොට මිනිස්සුන්ට බැරි වෙලාවත් මිනිස්සුන්ට මොන හරි කාදරයක් වුණොත් මිනිස්සු වැටෙන්න යනවා නම් මිනිස්සු පාය පැකිලෙනවා නම් ඊළඟට මේ පිටියක දොරක හැප්පෙනවා නම් මිනිස්සුගේ කටින් කියවෙන්නේ නමත් මහා ගෝවිඳස්ස බ්‍රාහ්මණස්ස මහා ගෝවිඳ බ්‍රාහ්මණයාට නමස්කාර වේවා. නමත් සත්‍ය පුරෝහිතස්ස සප්ත භාරත රජවරුන්ගේ පුරෝහිතයන් වහන්සේට නමස්කාර වේවා. මිනිස්සුන්ගේ කටින් පිට වෙන්නේ ඒක. ඉතින් මහා ගෝවිඳ බ්‍රාහ්මණයා කරුණාව මෛත්‍රිය මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණයම දිනු කළා. දිනු කරලා ඒ බ්‍රහ්ම ලෝකේ යන පාර කියලා දුන්නා. කියලා දීලා කියනවා මේ අර දෙවිවරුන්ට කියනවා පින්වත් දෙවිවරුනි ඒ දවස්වල ඒ මහා ගෝවින්ද බ්‍රාහ්මණතුමා ශ්‍රාවකෙයින්ට බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය කියද්දි ඒ මාර්ගය සම්පූර්ණයෙන්ම ප්‍රගුණ කරලා අවබෝධ කරගත් අය බ්‍රහ්ම ලෝකයේ ඉපදුනා. ඒ මාර්ගයේ තරමක් දුරට කරගත් අය පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකයේ ඉපදුනා. ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් කරගත් අය නිම්මාන රතී ඉපදුනා. ඊටත් වඩා පොඩ්ඩක් අඩුවෙන් කරගත් අය තුසිතේ ඉපදුනා. ඊට වඩා අඩුවෙන් පොඩ්ඩක් කරගත් අය යාමේ ඉපදුනා. ඊට වඩා පොඩ්ඩක් අඩු වෙච්ච අය තාවතින්සේ ඉපදුනා. ඊට පස්සේ ඒකට හිත පහදවාගෙන යන්තම් කරගත් අය චාතු මහරජෙක් ඉපදුනා, ගන්ධබ්බ කායි ඉපදුනා. මේ ඔක්කොම තම තමන්ගේ නැනපමණින් කරලා දිවියන් අතර බඹුන් අතර උපන්න කිව්වා. ඊට පස්සේ සලං කුමාර බ්‍රහ්මරාජා කියන ඒ නිසා දෙවිවරුනි ඒ කාලේ මේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ මාර්ගයේ පෙන්නලා ඒ බෝසත් කාලේ ඉදිරිපත් කරපු පැවිද්ද පවා හිස් දෙයක් උනේ නෑ. ඒකෙන් පවා ප්‍රතිඵල තිබුණා. ඉතින් මේ විදිහට දේශනා කළා. දැන් පංචසික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා රජගහනුවර ගිජුකුල පව්වේදී දාර භාග්‍යතුන් වහන්සේ මේ සිද්ධිය මතකද? මෙහෙම දෙයක් ඔබ වහන්සේගේ අතීත ජීවිතයේ වුණා කියලා ඔබ වහන්සේට මතකද? පංචසික මට මතකයි. ඒ කාලේ මහා ගෝවින්ද වෙලා හිටියේ මං තමයි. ඉතින් ඒ කාලේ පංචසික මං කියා දුන්නේ බ්‍රහ්ම ලෝකේ උපදින ආකාරය ගැනයි. හැබැයි පංචසික ඒක මේ කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශේෂ ඥානෙ පිණිස, ආරි සත්‍ය අවබෝධය පිණිස, නිවන පිණිස පවතින්නේ නැහැ. ඒක හේතු උනේ බ්‍රහ්ම ලෝකේ උපදින්න විතරයි. නමුත් පංචසික මම දැන් කියන්නේ ඊට වෙනස් එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම දැන් කියන්නේ ඊට වෙනස් එකක්. මම මේ දැන් කියන එක නම් ස්ථිරවම ජීවිත අවබෝධයට උදව් වෙනවා. හැල්ම දුරු කරනවා, තණ්හා නිරුද්ධ කරනවා, කෙලෙස් සංසිඳවනවා, අවබෝධය ඇති කරනවා, ආරි සත්‍ය අවබෝධය ඇති කරනවා, නිවන පිණිස පවතිනවා. පංචසික මේ නිවන් මඟ නම් ස්ථිරවම නිවන කරා යන්නේ එකක්. ඒ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන පංචසිකේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට මේ සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි පංචසික මං හොයාගත්තේ. කවුද ඒක හොයාගත්තේ? බුදුරජාණන් වහන්සේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙනෙක් පුරුදු කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙනෙක් අඩු නැතුව සම්පූර්ණයෙන්ම පුරුදු කළොත් ඒ කෙනා චතුරාර්ය සත්‍ය පූර්ණ වශයෙන් අවබෝධ කරලා සංසාර දුකෙන් එතර වෙනවාමයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් දැනගත්තොත් ඕනම් භාගී සංයුජනේ පහ ප්‍රහාණය කළා අනාගාමී වෙලා බ්‍රහ්ම ලෝකයේදී අය පිරිනම් පානවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඊට වඩා පොඩ්ඩක් කළොත්, පොඩ්ඩක් අඩුවෙන් කරලා තිබුණොත් සකදාගාමී වෙලා එකවරක් පමණක් කාම ලෝකෙ ඉපදිලා සංසාරයෙන් එතෙර වෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් කළොත් සෝතාපන්න වෙලා සංයෝජන තුන ප්‍රහාණය කළා ස්ථිර වශයෙන්ම නිවන් අවබෝධ කරන කෙනෙක් වෙලා තමයි යා භවගමන ආත්ම භව හතකදී ඉවර කරන්නේ. ඒ නිසා පංචසික මේ අර ගෝවින්ද බ්‍රාහ්මණ කාලේ කිව්වට වඩා මේකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා මේ කාලේ මේ ශාසනය යම් කුල පුත්‍රයෙක් පැවිදි වෙනවා නම් ඒ පැවිදි කිසිසේත්ම හිස් දෙයක් වෙන්නේ ඒකාන්තයෙන්ම ඵල සහිතයි කියලා කිව්වා. එතකොට දැන් බලන්න පින්වත්නි, ඊට පස්සේ පංචසික ගාන්ධාර දිව්‍ය පුත්‍රයා සන්තෝෂ වෙලා සතුටු වෙලා වන්දනා කළා. නුපිනියන. දැන් මේ සිද්ධි වලින් බුද්ධ දේශනාව සම්පූර්ණ අපි දැන් කාලයක් තිස්සේ බුද්ධ දේශනාව ඉගෙන ගන්නවානේ. මේ බුද්ධ දේශනාවල තියෙන කරුණු ඉලක්ක දෙකකට අපිට ගොනු කරන්න පුළුවන්. එකක් තමයි මේ ජීවිතයේදීම නිවන් අවබෝධ කිරීම. ඒ කුසලතාවේ සහපින් ආඩු එක්කෙනා ඊළඟට බුදුරජාණන් වහන්සේට ඕන වුණේ යාව නැවත මනුස්ස ලෝකෙට ගේන එක නෙවෙයි. උන්වහන්සේට ඕනුණේ යාව දෙවියන් අතරට යවන්නයි. එහෙනම් මනුස්සයාව සුගතියේ උපදවීමත් ඊළඟට භවසයුරින් එතෙර කරවීමත් මෙන්න මේ දෙක ඉලක්ක කරගෙන තමයි සියලුම බුද්ධ දේශනා තියෙන්නේ. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ බොහෝ දිනෙක ඒ කියන්නේ තෙරුවන් සරණ ගිහින් පන්සිල් රැකගෙන ධර්මයේ හැසිරෙන බොහෝ දිනෙක සියලුම දින අපායේ මරණින් මත්ති කොහෙද ගිහින් තියෙන්නේ? දිවි ලෝකේ. දැන් අපි ගත්තොත් බොහෝ දිනෙක ඉපදලා තියෙනවනේ තවතිසාවේ. දැන් මේ සුධර්මා දිව්‍ය සභාව තියෙන්නේ කොහෙද? තවතිසාවේ තියෙන්නේ. ඒක කියනෝනේ ශාවකා බූරි පඤ්ඤස්ස විශේෂූපගතයිද මහා ප්‍රඥා වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විශේෂත්වයට පත් වෙලා තමයි මෙහි ආවේ. ඔබට මතකද මේ දේශනාවල සාරාංශ අපි හැමතිස්සෙම කියා දෙනවා, මතක් කරලා දෙනවා. මතක් කරලා දීලා අපි කියනවා මේ ශේක බල පහ ඇති කර ගන්න කියලා. මොනවද ශේක බල පහ? ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේව ඇති කරගත්තු කෙනා කෘතගුණ හඳුනාගෙන, ඒ කියන්නේ කෙලෙහි ගුණේ පිහිටලා, ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒක වීරියකින් යුක්ත, වීරියකින් පුරුදු කරන්න ඕනේ, මහත් වීරියකින්. වීරියක් නැතුව අද කිසි දෙයක් කරන්න බෑ. ඒ කියන්නේ දැන් අපිට සම්පූර්ණම වර්තමානයේ මේ ලෝකේ පවතින මායාවගේ අතේනේ. මායා සීනාසහිත මායාවගේ හස්තගතව තමයි මේ ලෝක ධාතුව තියෙන්නේ. දැන් ඒ නිසා මේවට බාධා ඇති වෙනවා. බාධා වැඩි. මේ මාර්ගයේ අනුමත කරන අයට වඩා ඉන්නේ මේ ගැන තේරෙන්නේ නැති, මේකට අනුමත නොකරන හුදෙක්ම මේ ජීවත් වෙන ඉපදෙන මැරෙන ජීවිතයේ මේ ගත කරන අවුරුදු දෙක තුනට මුලා වෙච්ච එකක් තමයි මේ ලෝකේ තියෙන්නේ. ඒ නිසා දැන් මේ වගේ ලෝකයක අර බුදුරජාණන් වහන්සේ නමක් කරේ උන්වහන්සේගේ අවබෝධ කරේ හිත පහදවා ගන්න නම් නිර්මල ධර්මයේම අසා තියෙන්න ඕනේ. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කෙනෙක් ඉස්සලාම හිත පහදවා ගන්න ඕනේ තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන. අවබෝධයෙන් හිත පහදවා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහං සම්මා සම්බුද්ධයි. බුද්ධාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුදු භගව. දැන් බලන්න පින්වත්නි, දැන් සක් දෙවිඳු අර අනිත් සතරවරන් දෙවි මහරජ දරුවන් ප්‍රමුඛ අර දිව්‍ය සේනාවට බුදුරජාණන් වහන්සේගේ ගුණ ලස්සනට වෙන් කරගෙන මේ කියපු ලස්සනනේ. එතකොට මේ සක් දෙවිඳු කාටවත් කිව්වද දෙවිවරුනි ඔබත් මේ බුදු ගුණ එකක් හරි පුරුදු කරන්න බලන්න කිව්වද? නෑ. කවුද ඒගොල්ලෝ? ශ්‍රාවකත්වයට පැමිණෙන්න. එතකොට ශ්‍රාවකයන්ට තමයි ශාස්ත්‍රුන් වහන්සේ සරණ යන්න පුළුවන්. එතකොට අපිට මේ තියෙන්නේ බුදු ගුණ ඇති කරගෙන ඉල්ලක් නෙමෙයි. අපි හොඳට මතක තියාගන්න ඕන එක. මේ බුද්ධ දේශනාව හරි නිරවුල්, පැහැදිලි. මේක පිළිලිකා නෑ. පිළිලිකා කියන්නේ මොකද්ද? පිළිලිකා වර්ග තියෙනවනේ. නේද? එතකොට පිළිලිකා වර්ග තියෙනවා. මේ පිළිලිකා වර්ග තියෙන ඉස්සෙල්ලම පිළිලිකාව කියනවා, ඒක තේරෙන්නේ නෑ. එතකොට පිළිලිකාව තෝරන කෙනෙකුගෙන් අහගන්න ඕනේ. නේද? ගහක් කුඩු ගෙඩිය, ගෙඩිය කුඩු ගහක් කියනවා. එතකොට ඒක තේරෙන එක්කෙනාගෙන් අහගන්න ඕනේ. පළයන් බස් එක පතහට කියනවා. එතකොට ඔක තේරෙන කෙනෙකුගෙන් අහගන්න ඕනේ. එතන කියනවා හරි. ඔව්. පළයන් නම් පෝ, බස් එක නම් රිය, පතහට නම් වල, පෝරිය වල. වාරිය පොළ. ඒ බුද්ධ දේශනා ඒව නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල ඒව නෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවල මේවගේ තුන් තේරවිලි නෑ. ඒ නිසා මතක තියාගන්න මේකේ තුන් තේරවිලි නැති බව. මේකේ තියෙන්නේ බොහොම විවෘත සරල ඍජු පැහැදිලි වචන වලින් යුතු, පැහැදිලි අර්ථ වලින් යුතු භාෂාවක් නිසා මේක ඇතුලේ කියලා කාටවත් වැටහෙන නොවැටෙච්ච අමුතු ගැඹුරක් නැහැ. හොඳට ඒක මතක තියාගන්න. මේක ගැඹුරු ගැඹුරු කරලා පටලවන්න පුළුවන්. ඒකයි මම ඇහුවා මේ ගැඹුරු කියලා බණක උගන්වනවා මේ පටි සම්පදා කියන වාර්ථය තෝරන සංවල පටි ගැලවීම. දන්නේ තිය කෙනෙක් සම්පූර්ණයෙන්ම අමාරුයි වැටෙනවා. ඇයි මේ හිතන්නේ මේ ගැඹුරු ධර්මයක් කියලා. ඉතින් මේ නිසා මේ වචන අකුරු පටලවගෙන මේක තේරුම් ගන්න බෑ. නොදන්නා කෙනා කතාවක් තියෙනවනේ නොදන්නා කෙනා මේ වනාන්තරයේ ඉන්න ඇස්පින් නැති ඇතෙක් වගේ. ඉතින් ඒ නිසා මේක හරියට හරියට හදාරුවට පස්සේ මේක හරි පැහැදිලි කෙලින් වචන තියෙනවා. මේකේ හොඳට මතක තියාගන්න මේකේ පිළිකා නැහැ. මේකේ ඕක නෙමෙයි මේක කියන්නේ මේකේ ගැඹුරුයි මේකේ වෙනාර්ථයක් තියෙන්නේ කියලා මේ හතර වරන් තේරිලි. ඔව් තුන් තේරිවිලි මේකේ හතර තේරිවිලි මේකේ නැහැ. ගමත් කෙනෙකුට කියන්න පුළුවන් ඕන නෑ ඕක නෙමෙයි මේක කියන්නේ මේ අර්ථය කියලා. නමුත් එහෙම එක එක්කෙනාට එහෙමනම් 100 දෙනෙකුට අර්ථ 100ක් කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ මුලා වෙන දේවල් යන ලෝකෙක පැහැදිලිව අපි මේක තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේගේ මේ බලන්න එතකොට මේ දෙවියන් අතර මිනිසුන් අතර මොන තරම් තථාගතයන් වහන්සේ ගැන කීර්තියක් පැතිර ගිහින් තියෙනවද? එතකොට ඒ කාලේ දේවකාය පරිපූර්ණින්ති කායන්ති අසුරකාය දේවකාය පරිපූර්ණින්ති. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙ පිරිනවා අසුර ලෝකෙ පිරිහිනවා. දැන් මේ කාලේ කණිත් පැත්ත. ඒ කියන්නේ ඔව් දිව්‍ය ලෝකෙ පිරිහිනවා. ඔව් අසුර ලෝකෙ කියන්නේ භූත ලෝකෙ. භූත ලෝකෙ පිරිනවා. භූතයමයි ඊට පස්සේ භූතයන් ළමාවයි සාමාන්‍ය මිනිස්සුන ජීවත් වෙන්න වෙන්නේ. ඒතර භූත ග්‍රහණයට අවු වෙනවා. එතකොට නිබඳ ලෝකයක බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් උන්වහන්සේගේ ධර්මයේ පිහිටලා උන්වහන්සේගේ ධර්මයේ තුල ඉන්න කෙනා ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඇති කර ගන්න ඕනේ. දැන් බලන්න මේකෙන් ඔබට අද මේ සූත්‍ර දේශනාවෙන් කරුණ කීපයක් කරේ හිතේ ශ්‍රද්ධාව ඇති කර ගන්න පුළුවන්. එකක් තමයි බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ කියන එක පැහැදිලි මේ දේශනාවෙන්. අනිත් එක තමයි උන්වහන්සේගේ අතීත ජීවිතවල පවා උන්වහන්සේගේ කරපු කැපවීම පැහැදිලි. ඊළඟ එක තමයි උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ඒ සොයාගත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උන්වහන්සේ සැක රහිත කොට දේශනා කරනවා. ඒකාන්තිම මේ